मुञ्च पुरे मुञ्च पठ्यतो मज्जे मुञ्च भवस्व पारगो सब्वत्थ विमुत्त मानसो न पुन जाति जरां उपेहिसि. Let go the past. Let go the future. Let go the present. Front, back and middle. Crossing to the further shore of existence, with mind released from everything, do not again undergo birth and decay. Pháp cú câu 348. Bỏ quá hiện vị lai, đến bờ kia cuộc đời, ý giải thoát tất cả, chớ vướng lại sanh già.